අද ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නේ පූජ්‍යපාද නායවනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ සමග පූජ්‍යපාද වේදිනියේ නන්දසේල ස්වාමින් වහන්සේ. අද ධර්ම සාකච්ඡාව මෙහෙයවන් ලබන්නේ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතායි. ඒ සඳහා අපි එතුමාට මයික්‍රොෆෝනය බාර දෙනවා. බොහොම ස්තුතියි ගාමිණී වලවැන්න ගමගේ. ඒ වගේම එතුමාට ක්‍රියාකාරී සහයලුන් අචලගුණසේකර ශිල්පීනටත් බොහොම ස්තුතියි. සමාවෙන්න අනුෂ්ක අනුරංග බණ්ඩාර තමයි ගාමිණී වලවැන්න ගමගේ මාත්‍ය වෙනුවට නිවේදන කටයුතු ඉටු කළේ. ඒ වගේම අචලගුණසේකර ශිල්පීන ක්‍රියාකාරී සහය දුන්න. දැන් අපිට මෙතෙක් අප සවන්දුන් ධර්ම දේශනාව මේ පූජ්‍ය නාවුනේ අරියධම්ම ස්වාමින්වන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ලැබිලා තියෙනවා. අපේ සියලුම ශ්‍රාවක හිතවතුන්ට පුළුවන් මේ සඳහා දුරකථනයෙන් සම්බන්ධ වෙන්න. ඔබ දන්නවා අපේ දුරකථන අංකය 2 6 8 1 1 0 2 6 8 1 1 0 මගින් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් විදකරණයෙන් මේ ධර්ම සාකච්ඡාව සඳහා දේශක ගෞරවනීය නාහුණේ අරියධම්ම ස්වාමීන් වහන්සේත් ඒ වගේම පූජ්‍යපාද වේදෙනියේ නන්දසීල ස්වාමීන් වහන්සේත් සාකච්ඡාවට සහභාගී වෙනවා. අපේ නන්දසීල ස්වාමීන් වහන්සේ ධර්ම දේශක ස්වාමීන් වහන්සේගේම ශිෂ්‍ය නමක්. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ භාවනා මාර්ගයේ ගමන් කරමින් තමන්ගේ ලෑබර දෙමාපියන් සමග පැවිදි දම් කරන උතුම් තරුණ හිමිනමක්. අපි බොහොම සතුටුයි බඳු හිමිනමක් අපේ නාගිනී අරියධම්ම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ගැන හැඳින්වීමක් අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා පුරා සීලුම සදේවතුන් දන්නා හඳුනන භාවනා කර්මස්ථානාචාර්ය හිමිනමක්. ඉතින් උන්වහන්සේත් සමග මේ ගෝල හාමුදුරන් වහන්සේත් අපි මේ සාකච්ඡාවට සහභාගී වීම අපි ලද වාසනාවක් වශයෙන් අපි සැලකෙනවා. මුලින්මම කියන්න කැමතියි අපේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව අවසන් සවන් දුන් ඔබට උන්වහන්සේගේ තව ධර්මදේශන දෙකක් චක්‍රවර්ති සිංහනාද සූත්‍රය ධර්මදේශනය සහ මෛත්‍රී අශුභ මරණ සති කියන භාවනා තුන සම්බන්ධ පොත් දෙකක් මුද්‍රණය කරලා ඔබට කවදත් අපට සුපුරුදු දහම් පඬුරු ඔබට තැපැල් මගින් සපෙන අතිගල් මොරගොල්ලේ සුමන යෝගී ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් අවස්ථාව සැලසලා තියෙනවා ඔබට තැපැල් මගින් ලබා ගැනීමට. මම ලිපි නැ කියන්නම්. මොරගොල්ලේ සුමන යෝගී ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇල්ලකන්ද ආරණ්‍ය කැකනුර මාතර පූජ්‍ය මොරගොල්ලේ සුමන යෝගී ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇල්ලකන්ද ආරණ්‍ය කැකනදුර මාතර උන්වහන්සේ කියනවා පාර්සල් කවර මුදල් අර කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් නම් මුද්දර වලින් ඔබගේ දායකත්වය සපයන්න. එතකොට ස්වාමීන් වහන්සේ මේ පොත් දෙකක් තියෙනවා. චක්කවති සීගනද සූත්‍ර ධර්ම දේශනාව සහ මෛත්‍රී අශුභ මරණ සති භාවනා කියන පොත් දෙක මේ නාවියනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනා දෙකක් මුද්‍රණය කරලා පොත් වශයෙන් තියෙනවා. ඒ වගේම බණ පොත් කියවන්න කැමති පින්වතුන්ට තසුබ ආරංචියක් පූජ්‍ය ගංගොඩවිල මුනිතමනෝ ස්වාමින් වහන්සේ නීනා මඟකට කියන වටිනා කුඩා ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කරලා නොමිලේ සැපයීම සඳහා පහසුකම් සැලසලා තියෙනවා. මේ පොත ඔබට ලබා ගැනීමට පුළුවන් අපේ ස්වාමින්දයන් වහන්සේගේ ලිපි ණයට ගංගොඩවිල මුනිතමනෝ ස්වාමින් වහන්සේ පොල්ගස් දුව වනසෙනසුන දොඩන් දුව කියන ලිපි ණයට මම හිතන්නේ පින්නතුන් මුද්දර යවයි උන්වහන්සේට. ගංගොඩවිල මුදිතමනෝ ස්වාමීන් වහන්සේ පෝල්ගස් දුව වනසිනසුන දොඩන් දුව කියන ලිපි ණයට ලියා යවලා ඉපොත් ලබා ගැනීමට පුළුවන්. ඉතින් මම හිතන්නේ සදේවතුන්ට මේ බුද්ධාමේ උගන්න උතුම් භාවනා මාර්ගය ගැන ඒ වගේම තමන් වර්ධනය කරගත් ධර්මඥාන ගැන හුඟක්තරතුරු මේ පොත්පත්ෙන් ලබා ගැනීමට පුළුවන්. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අද මාතෘකා කරගත්තේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනා මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් බොහෝ දිගකලක් දීකලක් ධර්ම සංගායනාවෙන් සංගායනා කරලා ඊට පස්සේ බොහොම නිශ්චිත විදිහට සංග්‍රහ කරලා පරම්පරාවෙන් පරම්පරාව පවත්වාගෙන ඇවිල්ලා බැමිණිතියා සායෝගයේ අවස්ථාවල කුසට වැලිගෝණි තියාගෙන ශුද්ධව ඉවසමින් සියලු වද වේදනා ඉවසමින් රැකගෙන ගියාපු ත්‍රිපිටකයේ අන්තර්ගත දේවදූත සූත්‍රය තමයි අද මාතෘකාව කරගත්තේ. ඉතින් මේ සූත්‍රය සම්බන්ධයෙන් උන්වහන්සේ බොහොම පැහැදිලි විවරණයක් කරා. මේ ගැන ඔබට දුරකථනයෙන් සම්බන්ධ වෙලා මේ සාකච්ඡාවට සම්බන්ධව තමන්ගේ ගැටළු විසඳ ගන්නට පුළුවන්. දැන් දැනටම දුරකථනයෙන් සම්බන්ධ වෙන්න සදහවතෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ. අපි බලමු කොහොමද ඔබගේ නම කියලා අපිට කියන්න ඔබට අහන්න තියෙන ප්‍රශ්නය. හරිද? අපිට ඇහිනවා ඔබ කතා කරන්නේ නරන්ද දෙමතුගුරින් ප්‍රතිනායක කියලා කෙනෙක් කතා කරන මේ ප්‍රශ්නේ අහන්නේ ගරු ස්වාමීන් වහන්සේ දෙනමගෙන් සහ මහාචාර්යතුමාගේ අවසරයි දැන් මෑතක ඉඳලා තියෙනවා මේ අදහසක් මහතුගේ මතයක් කුසල් කියන්නේ එක જાතියක් කිය පින් කියන්නේ එක જાතියක් කිය අකුසල් තව වර්ගයක් පව් කියන්නේ වෙන જાතියක් කිය දැන් පටිච්ච සමුප්පාදේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන ඒ අවිද්‍යාව හේතු කොටන සංඛාර උපදී කියන තැන සංඛාර පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤාපි සංඛාර කියලා කොටස් තුනක් තියෙනවා පුඤ්ඤාපි සංඛාර කියන්නේ සාමාම චරහා රූපාව කුසල් අපුඤ්ඤාපි සංඛාර කියන්නේ අකුසල සිත් 12 ලෝභ මූල සිත් 8යි ද්වේෂ මූල සිත් 2යි මෝහ මූල සිත් 2යි ආනිඤ්ඤාපි සංඛාර කියන්නේ අරූපාවච කුසල් සිත් 4. එතකොට දැන් මේ අපුඤ්ඤාපි සංඛාර කියන්නේ අකුසල සිත් 12 න් අකුසල් පව් ඇති වෙනවා මේ බැහැරව වෙනත් අකුසල් ඇති වෙන සිත් තියෙනවද කියන එක. තව ධම්ම සංගණී ප්‍රකරණේ තියෙනවා අකුසල ධම්මා අව්‍යක්ත ධම්මා කියලා. කුසල ධම්මා කියලා සම්පූර්ණ කුසල් සිත් පුඤ්ඤාපි සංඛාරය ආනිඤ්ඤාපි සංඛාරය. අකුසල ධම්මා කියලා අයිමතර අකුසල සිත් 12 න් වෙන එක. අව්‍යක්ත ධම්මා කියලා විපාක හා ක්‍රියා සිත් 8 රූපේ. එතනත් අකුසල ධම්මා කියලා අකුසල සිත් 12න්මයි වෙන්නේ. එතකොට මේ සිත් 12න් ඇරෙන්න මේ අකුසල් ඇරෙන්න වෙනත් පව් කියලා જાතියක් තියනවාද? අන්න ඒකයි ගරුතර ස්වාමීන් වහන්සේ මම දැනගන්නවා. ස්තුතියි. අපි ආදරණීය මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන සදේවත් මහත්මයාත් බොහෝම ධර්මඥානී තියෙන කෙනෙක් බව පේනවා. විශේෂයෙන්ම අභිධර්මයේ පිළිබඳ ලොකු දැනුමක් ලැබලා ලොකු උනන්දුවක් තියෙන කෙනෙක්. ඉතින් දැන් මේක ඔය අහන ප්‍රශ්නෙත් බොහෝ මෑතකදී මතුවෙච්ච ප්‍රශ්නයක් ඔපිසරොම ඔය පොවගෙන ලහන්නේ මෑතකදී ඉඳලා තියෙන යොග්ග තුන අතරේ පින් කියන වචනයත් ඒ වගේම කුසල කියන වචනයත් අතර ප්‍රභේදයක් ශාස්ත්‍රීය වශයෙන් කතා කරන අතරේ ඇති වෙලා මෙහෙම වාදයක් යනවා ඔය දෙපැත්තටම කරුණු කියන දෙපක්ෂයක්ම ඉන්නවා ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් මේ මහත්මයාට ටිකක් දැනුවත් කළොත් දරුවන් සරණයි ඒ ආනන්ද ප්‍රශ්නිතා වැදගත් වෙනවා අද කාලෙට නිහිදී අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ අදහස මේ පිනය කුසලය කියන දෙකක් කියලා හඳුන්වන මාතෘකාව ඉදිරිපත් වුණේ කාගෙන්ද කවදද කියන එක මම දන්නවා 1988 මැයි මාසේ 30 වෙනිදා මේ සාකච්ඡාවට උන අහංගම විහාරස්ථානයකදී එදා බෞද්ධ පිරිසක් සීල භාවනා වැඩසටහනකට සහභාගී වුණා මම උදේ 8 සිට හවස 5 වෙනතුරු සහභාගී වුණා ඉතින් මේ සම්භාවනීය බොහෝම බහුශ්‍රත විශ්‍රාමික පරිවාණ පරිවේනාධිපති මහා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ධර්ම මණ්ඩපයට වැඩියා. ඒ අතර ධර්ම සාකච්ඡා පැයක් තුන හවස 4 ඉඳලා 5ට. ඒ පැයේදී මා ඉදිරිපත් කළ භාවනා මාර්ග ගැන හා ධම් ගැටළු ගැන සාකච්ඡා ඇති වුණා. එහිදී එක්කෙනෙක් අසා සිටියා ස්වාමීනි මේ පින වෙනය කුසලයේ වෙනය සුගතිගාමී වෙන දේ පිනය නිවන් ගාමී දේ කුසලයේ කියන මේ භේදයක් දැනගන්න තියෙනවා මේක කොහොමද විසඳගන්නේ කියලා. හැබැයි මේ ප්‍රශ්නේ නැගු ස්වාමීන් වහන්සේ තමයි ළඟ හිටියේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේක කියලා නොදකින හැටියට පිළිතුරු දී තිබෙමින් මම ප්‍රශ්නයක් ඇහුවා. අපේ සරුවඥන් වහන්සේ සිත පිළිබඳ සියල්ල විස්තර විවරණ කළ දේශනා කොට ඇත්තේ ධම්මසංගණික ප්‍රකරණයේ චිත්තෝපාද කාණ්ඩයෙහි. එහිලා තුන් ලෝකයේම සීල සත්‍යයන්ගේ සංකාන තුල 15 විය හැකි කුසල ධර්ම 21ක් දේශනා කරලා තියෙනවා. ඒ 21 කුසලා ධම්මා නමින් සෑම තැනකම සඳහන් වෙනවා. එතකොට එසේ වීනම් මේ පුඤ්ඤා ධම්මා කියලා යම්කිසි චිත්ත කොටසක් සිත් කොටසක් තියෙනවද කියලා මම මේ පිරිසකින් ප්‍රශ්න කළා. ඒ ගරු කාටුවත ලොකු ස්වාමීන් වහන්සේ ඉසවනලා කියලා ඒක නින්නම් කියලා. ඉතින් ඊළඟට මම ප්‍රශ්න කළා මෙහෙම එකක්. අපි අඳුරු කාමරයක පහනක් දැල්වෙනවා. මේ පහන දැල්වීමේදී පෙරපසු නොවි ක්‍රියාකාරී දෙකක් සිද්ධ වෙනවා. එළිය පැතිරීමයි අඳුර නැතිවීමයි. එළිය පැතිරෙන අර්ථයෙන් මේ පහනට පාලි භාෂෙන් කියනවා දීපෝ පදීපෝ පඤ්ඤෝතු කියලා. අඳුර නැසන අර්ථයෙන් මේ පහනටම කියනවා තමුණුද තමදන්සී කියලා. ඇයි මේ එකම පහනට නම් දෙකක් ලැබුණේ? ක්‍රියාකාරී දෙකක් එක විට සිදු වෙන නිසායි. ඒ වාගේ සරුවඥන් වහන්සේ මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව නම් භාවිතා කළා තියෙන්නේ අද ඊයේ නමක් පමණක් නෙමේ ඈතාතීතේ බුදුසසුන්ගේදී පවා භාවිතා කළ නම් පෙළක්. මේවාට කියනවා යාථාව සරස ලක්ෂණ කියලා. යාථාව සරස ලක්ෂණ කියන්නේ ඒ ධර්මයන්ගේ ඇති ස්වභාවික ක්‍රියාකාරීත්වයයි. දැන් සිත පිළිබඳව කියනවා නම් සිතට නම් 10ක් දීලා තියෙනවා. චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මන ආයතනං විඥානං විඥානක්ඛන්‍ධෝ සජ්ජා මනෝ විඥාන ධාතු ආදි වශයෙන්. ඒ නම් 10ක් සිතට යෙදී ඇත්තේ සිතේ ක්‍රියාකාරීත්වයන් 10ක් නිසායි. ප්‍රඥාට නම් දෙනවා 30ක්. ඒ ප්‍රඥාට නම් 30ක් වැටෙන්නේ එහි තියෙන ක්‍රියාකාරීත්වයන්වයි. ලෝභයේ තියෙන නම් 100ක්. ඒ ලෝභයේ ක්‍රියාකාරීත්වයන් තියෙන 100ක් ආකාරයකින්. ඒ ක්‍රියාකාරීත්වයට කියන ස රස කියලා. ඒක යාථාව කියන්නේ නිවරදි. නිවරදීම සෝකී යෝ ක්‍රියාකාරීත්වයට අනුව ලැබෙන නමක් තමයි යාථාව සරස ලක්ෂණ කියන්නේ. එනිසා දැන් සිත පිළිබඳව මේ අහන ප්‍රශ්නය ගැන අපි තේරුම් කරගන්නට ඕනේ. දැන් පිනේ කුසලයේ කියලා දෙආකාරයකින් බෙදෙන්නේ සිතේ ඒ කුසල සිතේ තියෙන ක්‍රියාකාරී දෙකක්. පිනේ කියන එක පාලි භාෂෙන් හඳුන්වන්නේ හදයන් පුනා සිතේ පුඤ්ඤං. චිත්තසංතානේ පවිත්‍ර කරන්නේ නොයි පින නම් වේ. එතන පවිත්‍ර අර්ථයේ පූකවනේ ධාතුයින් තමයි පුඤ්ඤං කියලා පදයක් හැදලා තියෙන්නේ. ඒ කියන්නේ පිරිසුදු කරන බව. ඊළඟට කුසල කියන්නේ කෝසල්ල සම්බුත්ත්වයෙන් කුසලං. නුවණින් හර ගන්නා නිසා කුසල කියනවා. තවත් කියනවා කුස සංකාතේ පාපකේ අකුසල ධම්මි සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දං සෙන්තේති කුසලා කියලා. ඒ කියන්නේ කුස සංඛාතෝ අකුසල ධර්මයන් නසන වනසන විද්වතනිය කරන තේරුමින් කුසල කියනවා. එතකොට අර පහණින් අඳුර නැසනවා වගේ තමයි කුසලය. පහණින් එළිය වැටෙනවා වගේ තමයි හින. එතකොට මේ දෙකම එකම චිත්ත සංකානේ එකම සිතක් තුළ පවතින ක්‍රියාකාරී දෙකක්. හැබැයි මේක දිව්‍යමානුෂාදී ලෞකික සම්ප්‍රාප්තිනෙස සඳහන් වෙනවා නම් යම් කුසලයක් යම් පිනක් ඒක හඳුන්වනවා වටගාමිනී කුසලේ වටගාමිනී පින කියලා. නිවන් පිණිස රැස් කරගන්න කුසලේ හෝ පින නමින් කියන්නේ ධර්මතාව ඒක හඳුන්වනවා විවට්ටගාමිනී කුසල් කියලා. එනිසා සරුවඥන් වහන්සේගේ අදහස මේකයි යම්කිසි සුසංසිතක් පහළ වීමේදී ඒ සිත නිසා සිත පිරිසුදු වෙනවා නම් ඒ පිරිසුදු වෙන අර්ථයෙන් ඒකට කියනවා පිනේ කියලා. ඒ වගේම අපිරිසුදු කම් ඒ මොහොතේදී තදංග විසම්බනාදී වශයෙන් යටපත් වෙන බැවින් ඒකට කියනවා කුසය කියලා. එනිසා මේ දෙකම එකම ධර්ම ස්වභාවයට ඇති නම් දෙකක් බව අපි පැහැදිලිව දැනගන්නට ඕනේ. ඒ හැර මේ ලෞකික සම්පත් නිසා පමණයි කරන දේ පින නමින් කියවෙන්නේ. ලෝකෝත්තර සම්පත් නිසා කරන දේ කුසලයේ කියලා බෙහෙරයක් බුදුරජාණන් වහන්සේ දක්වලා නැති බව අපි පැහැදිලිව තේරුම් කරගන්නට ඕනේ. ඒක එක කාරණයක්. තවත් සඳහන් වුණා මේ සංස්කාර ගැනනේ. ඒ කියන්නේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාර කියන මේ පද තුන ගැන. ඔය ගැන බොහෝ සෙයින් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා මේ සංඛාර කියන්නේ මොකක්ද කියලා. මේ සංඛාර පදයේ තේරුම් රාශියක් තියෙනවා. ඒ ලැබෙන අර්ථයට අනුව තේරුම විසඳන්නට වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැනගෙනින් ඔය නම් තුنين කියන්නේ කුසල අකුසල චේතන 29යි. එවාගෙම තව කියනවා සංඛාරක් හඳුව කියලා ධර්ම කොටසක්. එතන කියන්නේ දෙපණ ඡායසිකයන් අතරින් වේදනා ඡායසිකයයි සංඥා ඡායසිකයයි හැර ඉතිරි ඡායසික 50ට කියනවා සංස්කාර ඛණ්ඩය කියලා. එවාගෙම කියනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා කොටස් තුනක්. කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක. වචී සංකාර කියන්නේ විතරක විචාර දෙක. චිත්ත සංකාර කියන්නේ වේදනා සංඥා දෙක. කාය සංස්කාර චතුර්ථ ධානයේදී යටපත් වෙනවා. වචී සංඛාරයේ ද්විතිය ධානයේදී යටපත් වෙනවා. එවැගේම චිත්ත සංඛාරයේ නේම සංඥානා සංඥාතනෙදී යටපත් වෙනවා නිරෝධයේ සමාදින වෙලාවේ. මේ විදිහේ සංස්කාරයේ විවිධාකාර බෙදුම් තියෙනවා. තව සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, ප්‍රයෝගාදි සංඛාර කියලාත් මේකෙ බෙදුම් තියෙනවා. එතන සංකත සංඛාර කියන්නේ හේතුයෙන් හට ගන්නා ලද ධර්මස් ස්වභාවයන්ට නමක් නිර්වාණය හැර සියුම ලෞකික ලෝකෝත්තර සසු ධර්ම හේතුවකින් හටගන්න බැවින් සංකත සංඛාරයි. අபிසංගත සංඛාර කියන්නේ සත්ව సంతාන තුළ පහළ වෙන විපාක සිත්, විපාක ඡයසික හා කර්ම රූපයන්ට නමයි අபிසංගත සංඛාරය. අභිසංකරණ සංකාර කියන්නේ අර අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන කියන ලද 29ක් වූ චේතනා සමූහයටයි. ඒවා මේ කුසල අකුසල විපාක රැස් කරන බැවින් ඒවාට කියන අභිසංකරණ සංකාර කියලා. ප්‍රයෝගාභිසංකාර කියලා හඳුන්වනවා වීරියට නමක්. මෙන්න මේ විදිහට සංස්කාර පදේ විග්‍රහ රැසක් කියන අතරට දැන් මෙතන කියවුනේ අර පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනිඤ්ඤාභිසංකාර කියන පද තුන විග්‍රහ කරන්නටයි. එනිසා මෙතන අපි නැවත වරක් මතක් කරනවා ඉනේ කුසලයේ කිව්වත් එකම ධර්ම ස්වභාවයෙන් තියෙන නමක් බවක්. ඒ ලෞකික සම්පත් කිනස කරනවා නම් එය වට්ටගාමිනී කුසලයක් තිනක් බවක්, නිර්වාණය සඳහා රැස් කෙරෙනවා නම් විවස්සගාමිනී කුසලයක් තිනක් බවක් තේරුම් ගත යුතුයි කියන එක මම කරුණාවෙන් මතක් කරනවා. ඔව්, අපේ ස්වාමින් වහන්සේගේ පිළිතුර මම හිතන්නේ ප්‍රශ්නය ඉදිරිපත් කළ පැතුමාට විශ්වකෝෂයක් විවෘත කළාදී ඉතාමත් වැදගත් තොරතුරු රැසක් ලබා ගැනීමෙන් සන්තෘප්තියපත් වෙනවා. මම හිතන්නේ අපේ ස්වාමින් වහන්සේ බොහොම පිං මේ ඉතාමත් කාලීන වූ මේ ගැටලුව බොහොම පැහැදිලිව ධර්මානුකූලව විවරණය කළා දීම ගැන. මොකද ඔබ මේ බොහෝ දෙනා නොඑක් තැන්වල නොඑක් ආකුල ව්‍යාකුලතා සැදැවතුන් ඇති කරන ප්‍රශ්නයක්. දැන් තවත් චරිතයක් රැඳී සිටිනවා මේ මේ අපේ ධර්ම සාකච්ඡාවෙන් තවත් දහම් ගැටලුවක් විසඳා ගැනීම සඳහා අපි මේ මහත්මයාට හෝ මහත්මියට අවකාශය සැලසෙනවා. ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන නම කියලා. අපේ හාමුදුරන් වහන්සේලාගෙනොත් ගරු මාචාර්යතුමාගෙනොත් අවසරයි. මම පහළමහා පිටිකම සුසිරානන්දනි පෙරේරා කතා කරන්නේ. මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක 6ෙත් බ්‍රහ්ම ලෝක 16ෙත් ඒ වගේම රූපාවචර හා අරූපාවචර බ්‍රහ්මතලවලත් ඉපදීමට බලපාන කුසල කර්ම පිළිබඳව අපේ ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙන්න යදුනා. ඒ වගේම එක් එක් අපායන්හි ඉපදීමට බලපාන අකුසල කර්ම මොනවද කියලා පැහැදිලි කරලා දෙනවා නම් බොහොම වටිනවා කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. ඔව් ස්වාමීනාද, දිවි ලෝකේ යන්න පින් තියාගේ එක එක අපායට යන වෙන වෙනම පාප කර්ම තියෙනවාද කියන අදහස උඩ තමයි අපේ මේ පින්වත් මහත්මිය මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. ඔබ අපි පිළිතුරු දෙනවද? පොඩි හම්තරන් යහනවද? වෙනම කමක් නැහැ. කොයි ස්වාමීනා සිරක් කමක් නැහැ. ඔව්, පොඩි හම්තර පිළිතුරු දෙන්න එහෙනම්. අපේ නන්ද සීල ස්වාමීන් වහන්සේගේ දෙනියේ. ඔව්, ඒ අපේ ශ්‍රාවිකාව නිවසේ අපිට පැහැදිලි දෙවිලව යන්නට හේතු වෙන කුසල් තිබෙනාසේම විශේෂයෙන්ම අපාගාමී වීමට බලපාන අකුසල් පිළිබඳව විශේෂයෙන්ම අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ ඊටාත්ම පැහැදිලිව දේවදූත සූත්‍රයේදී විවරණය කළා. සත්‍යව මරණින් මතු උප්පත්ති ලැබෙන ස්ථාන දුගති ස්ථාන පිළිබඳව විශේෂයෙන්ම එතනදී සලකා බැලීමේදී දේවදූත සූත්‍රයේ සඳහන් වෙනවා කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන කියලා බණ පද කීපයක්. එතකොට එතනදී පැහැදිලි වන්නේ කායික වශයෙන් කරන අකුසල් සහ ඒ වගේම වාචික පැවැත්ම සහ මානසික අකුසල්. ඉතින් මේ තුන්දරින්ම රැස් කරගන්න ලෝභ, ද්වේෂ, මෝහයට බර අකුසල් නිසා තමයි විශේෂයෙන්ම ඒ සතර අපා භූමියේ ඒ ස්ථානවල උප්පත්ති ලබන්නේ. විශේෂයෙන්ම දේවදූත සූත්‍රයේදී පූජනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා බරපතල අකුසල් කරනෙත්තු අටමහා නිරකේ නරකයට වැටෙනවා කියලා. ඇතරම පැහැදිලි වෙන්නේ ඇති පංච ආන්තරීය පාප කර්ම වැනි බිහිසුණු අකුසල් නිසා තමයි එබඳු අටමහා නරකයට වැටෙන්නේ. සමහර විට කුසල පක්ෂයක් දියුණු කළා, අකුසල පක්ෂයක් දියුණු කළා. නමුත් මරණාසන්න අවස්ථාවේදී යම් ආකාරයක අකුසල ධර්මයක් ඉස්මතු වීම නිසා ඔහු උසුපත් නරකයකට යන්නට අවකාශය තිබෙනවා. එතින්දි තමයි දේවදූත සූත්‍රයෙන් පැහැදිලි වුණා යම රජතුමාට ඉබඳු පුද්ගලයව මුණ ගැසෙන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි බරපතල අකුසල කර්ම නිසා කෙනෙකු ඔය කියන නරකාදී අතරත අටමහා නරකයට වැටෙන බවත් සෙසු යම් යම් සුළු සුළු අකුසල කර්ම නිසා එයා උසුපත් නරකවලට වැටෙන්නට සිද්ධ වෙන බවත්. අපි නයිගම්බරට විමුක්ති කරන්න තියනද මේක සම්බන්ධයෙන් නැත්තම්? ඔව්, තේරුම් සරණයි. ඒ කාරණේ බොහොම පැහැදිලිව කියවුණා. තවත් දුරට කියනවා නම් මෙහෙමයි, පංචානන්තරයේ කර්මයේ සහ නියත මිත්‍යා දෘෂ්ටියේ කියන මේ බරපතල කර්ම හයක් තියෙනවා. මේ හය කරගත් ඇත්තෝ මනුලොවින් චුත වෙනකොට ඔයාට කියන ආනන්තරිය කියලා. ඒ කියන්නේ චුතයට අනතුරුවම අවීචමා නරකයටම යනවා. අවීචමා නරකය කියන්නේ අතිසේම උත්සන්න අකුසල් ඇති තැන. ඒත් අවීර කියන්නේ ගින්නෙන්වත් සත්‍යයෙන්වත් දුකෙන්වත් අතරක් නැති තැන කියන එකයි අවීච කියන්නේ. වීච කියන්නේ අතර. අවීච කියන්නේ අතරක් නැහැ. එතන හරියට මේ ගුණ පුරුකක යහුණු පුරවලා තියෙනා වගේ තමයි සත්‍යෝ. හැබැයි ඔවුනොවුන් එක එකනා පේන්නේ නැහැ. එක එකනා ගැටෙන්නේ නැහැ. මොකද භූත කොටාසල තියෙනානේ විනිවිද යන ස්වභාවයක්. ඔවුනොවුන් විනිවිද යන්න පුළුවන්. ඒක නිසා ඔවුනොවුන් පේන්නේ නැහැ. එක එකනා ඉන්න බවයි පේන්නේ. ඒ තරමට සතුන්ගෙන් අතරක් නැහැ. ඒ වගේම ගින්නෙන් අතරක් නැහැ. ඒ වගේම දුක්ඛ ධර්මයෙන් අතරක් නැහැ කියන මේ භානක අවීචයට වැටෙනවා. පංචානන්තරී කර්මයේ සහ නීත මිත්‍යා දෘෂ්ටි කර්මයේ සිදුවල අය. පංචානන්තරී කර්මයේ කෙනෙක් කවුරුද දන්නව? නීත මිත්‍යා දෘෂ්ටි කියන්නේ කරුණ තුනක්. නාස්තික දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය සහ අහේතුක දෘෂ්ටිය. නාස්තික කියන්නේ කිසියම් කුසලයක අකුසලයක විපාකයක් නැහැ කියලා විපාක පිළිගන්නේ නැති දෘෂ්ටියයි. අකිරිය දෘෂ්ටිය කියන්නේ කිසිම දෙයක් කළාට පිනක් නැහැ, පවක් නැහැ, කර්මයක් රැස් වෙන්නේ නැහැ කියන එකයි. කර්මය පිළිගන්නේ නැහැ. අහේතුක දෘෂ්ටිය කියන්නේ කිසිම හේතුවක් නැතුව මේ සත්‍ය උපදිනවා, කිසිම හේතුවක් නැතුව මේ පල වෙන උපදින තැනක් නැහැ කියලා. මේකනේ දෘෂ්ටි තුන බරපතලයි. මේ දෘෂ්ටි තුනගේ මේ විකාශනයක් තමයි දෙසටක් මිත්‍යා දෘෂ්ටි කියලා හඳුන්වන්නේ. ඉතින් මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටියෙන් එකක් හරි තේනවා නම් සැබවින්ම ඒ අයට අර නියත මිදුටු සත්‍යයට වැටුණා නම් අනිවාර්යෙන් අවීචයට යන්න වෙනවා පමණක් නෙමෙයි. අවීචය යම් කාලයක මේ මහා පොළව නැත්තම් සක්වල විනාශ වෙන කාලයේදීවත් උහුට ගොඩෙන්නේ නැහැ. ਉਹ ඈත කෝටි ලක්ෂයක් සක්වල වලින් ඈත විනාශ නොවන අපායකට මාරු වෙනවා කියලා සඳහන් වෙනවා. එයාත් අන්නේ කියනවා සංසාර කානුකෝ කියලා. සතර බැඳතිලිය කනුවක් කියලා. කවදාකවත් ගොඩෙන්න බෑ සංසාරයේ. ඒ වාගේ බරපතල අකුසල් කරපු අය තමයි අවීචිමා නරකේ උපදින්නේ. ඒ වගේම තව අතමා නරකයටම ඒ වගේ බරපතල අකුසල් කරපු අය යනවා. ඒ කියන්නේ අල්ලස් ගත අය, ඒ වගේ බොරු සාක්ෂි දුන්න අය, ඒ වගේ ප්‍රාණඝාත කළා රේ චුන්ද සූකරිකියා වගේ අපමණ අකුසල් කළ අය, තවත් තවත් පරදාර කර්ම කළ අය, මේ විදිහට අනේකාකාර බරපතල කර්මයන්ගෙන් මුළු ජීවිතේම අවාසනාවන්ත බවට පමුණවාගෙන කිසිම පිනක් දාමන් නොකළා තමයි අතමා නරකයට කෙලින්ම යන්නේ. දේශනාවෙක් කියවුණා බඩු සමග බරපතල හොරෙක් අහුණා නම් කෙලින්ම දඬුවම් ලැබෙනවා වගේ තමයි කෙලින්ම සංජීව කාලසූත්‍ර සංඝාත කෞරව මහරෞරව තාප ප්‍රතාප අවීචි කෙරෙමි අටමා නරකයට යන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන් එහෙදි සඳහන් වෙන්නේ නැති දේශනාවේ එමෙ දිවක් නෝනක් ලබා ගත්තොත් මේක දකින්න පුළුවන් නැත්නම් පිළිගන්න බැරි තරම් දෙයක් කියලා. නමුත් අද විද්‍යාවට අනුව මේක දැන් ඇති වෙන මට්ටමට යම්කිසි පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා. ඒ දිග පළල ආදිපමනක් වෙනස්කම් තියෙනවා. ඒ අනුව සලකා බැලීමේදී කාය වාක් මනෝ කියන දොස්තිදොරින් සිදු කර ගන්නා ලද බරපතල අකුසලයන් නිසා අතමා නරකයට ඍජුවම යනවා. එසේ නැතුව අර මේ මුලින් සඳහන් කළ දේශකයන් වහන්සේගේ පිළිතුරෙමින් සමාත කුසලොත් අකුසලොත් කරගෙන ද්වයකාරී කියලා දෙකම කරගත් අය අතරින් යන්නේ මරණාසන්න මොහොතේ අකුසලයක් සිදු වුණා නම් ඒ නිසා උසුපත් නරකයේ කිපෙද අර වාගේ නැවත නැත උසුපත් නරකෝලින් මහා නරකයට මහා නරකයෙන් උසුපත් නරකවලට මානවෙවි කර්මයේ ශේවනතුරු දුක් විඳින සිද්ධ වෙන ඇති තේරුම් ගන්නට ඕන. මම ආරාධනා කරනවා මේ සම්බන්ධව වඩාත්ම තේරුම් ගන්න ඔබ සිංහල භාෂෙන් තියෙනවානේ 550 ජාතක පොත් වහන්සේ නිමි මහ රාජ ජාතකයේ කියවන්නේ. ඒ පොතේ බොහෝම ලස්සනට නිමි මහ රජුගේ සියසින් දුක ඇති ඒ අපා විස්තර මොන මොන කර්ම නිසා ඒ තැන්වල උපදිනවාද කියන එක ආපායක සත්‍යයන් ලවාම කියවලා මාතලේ සංග්‍රහක දීපුත්‍රයන් ලවා කියවලා දැනගත්ත ඇති නිමි මහ රාජ ජාතකයේ තියෙනවා. කරුණාකර කියවලා අවබෝධ කරගන්න. හොඳයි ස්වාමිනාස මම හිතන්නේ දැන් බොහොම පැහැදිලි දිව්‍ය ලෝක යන්න ඕන මොන පිං කරලාද අපාගත වෙනවා නම් මොන පව් කරාමද යන්නේ කියන එක බොහොම පැහැදිලි වුණා. බොහෝ වෙලාවක ඉඳලා තවත් කෙනෙක් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. අපි අවස්ථාව සැලසෙනවා ඔබගේ නම කියලා ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න. සම්මා සම්බුද්ධ සරණයි ගෞරවතුතු ස්වාමීන් වහන්සේ මහාචාර්යතුමනි මේ ධර්ම දේශනාව අපේ ලාංකිකයන්ටම හරිම ප්‍රායෝගිකව දැනගතිය යුතු හොඳම ධර්ම දේශනාවක්. මේ මහරහතන් වහන්සේක දැනගෙනයි මේ දේවදූත සූත්‍රය ඒ වගේම ඔය ප්‍රේතවත් විමානවත් සුසුසේ දේශනා කරේ. ඒ වගේම සාංශුනේ අනවත්‍යක පිටේ සංසාරේ නම් සම්පූර්ණයෙන්ම සසර බිය දකින සුසුස දේශනා දෙකක් ස්වාමීන් වහන්සේ. ඉතින් මේ සුසුස දැනීමෙන් අපිට බියක් ඇති වෙලා අපේ හිත හිතේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ ඒ වගේම චේතනාම්බිකේ කම්මං වදයන් කියන මේ හිත හුඟා කරමුණු වල යනස්සිත අපිට ගමනය කරන්න ඒක ධර්මයක් මොකක් හරි තියෙනවා නම් ඒක ලොකු මේ වර්තමාන සමාජයේ බොහොම පිළිසරණක් වෙන මේ අවස්ථාවක් ලැබෙන සමයක් අපිට කියලා දෙනවා නම් බොහොම පිංවසනවාට. හොඳයි, ඒ මෙතරම් ලොකු ප්‍රශ්නයක්ම නෙවෙයි අපේ සංවිධාන සභාවේ කෙටි පිළිතුරක් මම හිතන්නේ ප්‍රමාණවත් වෙයි නේද? හොඳයි, තෙරුවන් සරණයි. ඒලා සඳහන් කළේ තේක වචනයක් කියනවා. දැන් බොහෝ සෙයින් මිනිසයන් අතර ඉන්නවා නොදන්නා තමින් අකුසල් කරගෙන පස්සේ පසුතැවෙනවා. ඒ ඇත්තෝ අනේ බයෙන් තැති ගන්නවා මේ වාගේ ධර්මයක් තියෙනවා නේද කියලා. එහෙම අවස්ථාවල අපි කරුණාවෙන් මතක් කරන්නට ඕන මෙන්න. බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා යම් කිසි ලෑල්ලකට ඇණයක් ගැහුවාම වැරදුනා නම් අනිත් පැතෙන් ඇණයක් ගාලා ඒක ගලවන්න කියලා. ඒ වාගේ දැන් අපේ චිත්තසංතානෙට දරන්න බැරි පසුතැවෙන සුළු ඉදරින් අකුසලයක් සිදු වුණා නම් ඒක නැවත නැවත හිත හිත පසුතැවෙන්නේ නැතුව ඒකෙන් ජය ගැනීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ උපදේශය තමයි දැන් අපි හිතමු නිදසුනක් වශයෙන් කෙනෙක් අතින් සතෙක් මැරුණා. ඒකෙන් තමන් පසුතැවෙනවා. පසුතැවි හිටියා නම් අනිවාර්යෙන් අපාගාමී වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ජය ගැනීමට අපේ සරුවක් යනවා සෙමහා කරුණාවෙන් උපදෙස් දෙලා තියෙන මෙහෙම. ඒ කියන්නේ ඒ සතා මැරෙන වේලාවේදී තමන්ගේ සිතේ යම්කිසි චිත්තචෛසික පරම්පරාවක් පහළ වුණානේ. අකුසල චිත්ත පරම්පරාව මේවා දැන් නැහැනේ. ඒවා ඒ වෙලාවේම ඇතිව නැතුව ගියා. ඒ සතා මැරෙන වෙලාවේ මගේ අතේ මගේ සිරේ පහළ වූ චිත්තචෛසික ධර්ම හා රූප ධර්ම ඒ තැනම ඇතුව නැතුව ගියා. අනිච්චයි දුක්ඛයි අනාත්මයි අසභයි කියලා ත්‍රිලක්ෂණීයට හරවනවා. ඒ වගේ මරුන් කැව සතා ගැන හිතෙනවා. ඒ සත්වයා පෙර ජාතු මගේ මව, මගේ පියා, මගේ සහෝදරයා, මගේ දුව පුතා ආදි වශයෙන් ඉඳි අනන්ත ජාතිවල. ඒ අතර මතුවටත් මුණ ගැහෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ සත්වයා උපනුපන් තැන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, මගෙන් සිදුව වරදට සමාව ලැබේවා ආදි වශයෙන් මෙත්සිත පවත්වන්න පුළුවන්. ඒනොත් විශේෂත්වය ලැබනවා මෙන්න මේ ත්‍රිලක්ෂණ විපස්සනාවට. ඊළඟට හිතනවා දැන් මේ සිහි කරන සිත, මේ පසුතැවෙන සිතත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අසුභයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා. මේ විදිහට සමාපින් සිදු වුණා වූ ලොකු හෝ කුඩා හෝ අකුසලයක් සිහි වෙලා පසුතැවෙන්නේ නැතුව ඒක විපස්සනාවට හරවලා එයින් ජය ගැනීමට අපේ බෞද්ධයන් දැනගන්නට ඕන, අදිෂ්ඨාන කරගන්නට ඕන, පුරුදු වෙන්නට ඕන. එවාගෙම මේ ජීවිතේ පුරා කරන සෑම කුසලයකින්ම අපේ සංසාරේ අනන්ත අපරිමාණ අකුසල් රැස් වෙලා තියෙන ඒවා කර්ම අප්‍රත්‍ය උපනිෂද අප්‍රත්‍ය කියලා චිත්තසංතානයේ සිතින් සිතට බලපානින් එන ඒවා අභිභවණී කරන්නට ප්‍රයෝග සම්පත්‍ය කියන යදොරින් කුසල් රැස් කර ගැනීමට අප්‍රමාද විය යුතු වෙනවා. එනිසා මේ සීලම බෞද්ධ ජනතාවට අපි ආරාධනා කරනවා සෑම කල්ලින ප්‍රයෝග සම්පත්‍යයේ කියන චුදරින් කුසල් රැස්ුන හැටියට සිහිනුවණින් කටයුතු කරත්වා කියලා අපි ආරාධනා කරනවා. හොඳයි, දැන් මේ මම හිතන්නේ අපි දුරකථනාගේ සෑම දරට මතක ඇති නැවත වරක් මා සිහිපත් කරන්නම් 2 6 8 1 1 0 මේ දුරකථන අංකයට අනුව ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් සාකච්ඡාට. දැන් දුරකථනයේ සම්බන්ධ වෙලා ඉන්නවා තවත් හැද ඇති කෙනෙක් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔබගේ නම කියලා අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හලෝ හලෝ ඇහෙනවා කතා කරන්නේ මහාචාර්යතුමනි, මම කඩවතින් නවරත්න ස්වාමීන් වහන්සේගෙන් මේ තමුන්නාන්සේලාගෙන් මම අහන්නේ තමුන්නාන්සේ පිළිසිඳිලි මේක මට කියලා දුනොත් තමුන්නා ඔබ වහන්සේගේ දේශනාවේ කිව්වා මේ අපාය තියෙන පොරව යට දිව්‍ය ලෝකේ පොරව උඩක් තියෙනයි කියලා. ඒත් දැන් සමහරු මේ ලෝකෙ මේ කට්ටිය කියනවා දැන් අපායයි දිව්‍ය ලෝකයයි ඔක්කොම මේ මනුස්ස ලෝකේ තමයි තියෙන්නේ. එහෙම කියලා මොකද ස්වාමීන් වහන්සේ මේකේ තේරුම මොකද්ද? මේකේ සත්‍ය මොකද්ද? මම හිතන්නේ බොහෝමත්ම අමාරු ගැටලු ප්‍රශ්නයක් අපේ ආන්දරණේ මේ මහත්මයා අපිට ඉදිරිපත් කරන්නේ. මොකද අපි අපේ ස්වාමින්වහන්සේ දෙනමවත් මමවත් නපායේ ගින්නේ නැහනේ. ඒ මතකයක්වත් නැහැ. ඒ වගේම දිව්‍ය ලෝකයට අපි මේ දැන් දකින්නව නෙමෙයි. අපි සර්වඥ වහන්සේගේ දේශනාවට අනුකූලව ධර්මයේ පැහැදිලි කිරීමක්නේ කරන්නේ. ඉතින් විද්‍යානුකූල හිතන අය තවත් යම් යම් මේයගේ අත්දැකීම් සහ අනුමාන ඒවනුව යන්නේ කොහොම වෙතත් මේ දිව්‍ය ලෝකේ සහ අපාය පිළිබඳ උඟ දෙනෙකුට අද වර්තමාන කාලේ අනුමාන ඥානය තමයි තියෙන්නේ. ධර්මයට අනුකූල අනුමාන ගොඩනග ගන්නත් පුළුවන්, ධර්මයට ප්‍රතිපක්ෂව අනුමාන ගොඩනග ගන්නත් පුළුවන්. ඒක ඉතින් මේ අවස්ථාන් කුලයේ අය තම තමන් විසින් ඒ තැන් වලට එනවා. සමහරක් අය කැමති නැහැ පුනරුත්පත්ති කියන එක පවා තියෙනවාට. දැන් මට දවසක් ගා මේ ගුවන්විදුලි සංස්ථාවේ ඉස්සරහම බස් එකේ නැගින්නකොට අපි හැමෝගේ මහත්මිය දුවගෙන ඇවිල්ලා පුවත්පතක අතුවරේ මට පොඩ්ඩක් මේ වතාව දෙක ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් අහන්නද කියලා මොකද කිටියෙන් කියන්න පුළුවන් එකක් නම් අහන්න. මේ පුනරුත්පත්ති ඒක මහ බොරුවක් නේද? නෑ නේද? මොනවා ඇයි එහෙම කියන්නේ කියලා. නැති අපි ගත කරන ජීවිතයේ හැටියට පුනරුත්පත්ති කියන එකක් තියනවා නම් අවිචිමාන අරගද්දෝ යන්න වෙනවා. ඕක නෑ කියලා දැනගත්තොත් සන්තෝෂෙන් ඉන්න පුළුවන් මොහොත සතුටෙන් කියලා. ඇත්තටම යමක් තියනවා නම් අපි අකමැති වුණා තියනවත් කැමති වුණා තියනවා නැත්තම් කොහොමත් නෑ නේද? ඉතින් කොහොම වුණත් මේ ගැටලුවට අපේ ස්වාමීන් වහන්සේ එතුමාට එන්කසේ ආලෝකයක් සපයයි කියලා මම හිතනවා. සරුවන් සරණයි. සැබවින්ම වර්තමාන කාලේ බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි මේ කාරණේ අපායත් දිව්‍ය ලෝකයක් ඔක්කොම තියෙන මනුලොවයි කියලා. ඒකට මම දෙන කෙටි උත්තරේ තමයි අපායට යන දෙව්ලොවට බඹලොවට යන කර්ම රැස් කරෙන්නේ මනුෂ්‍ය ලෝකේ කියලා. දැන් මිනිසයන් අතර තියෙනවානේ මිනිසයන් හඳුන්වන සමහර කෙනෙක් තිරිසන් මිනිසයා කියලා කියන්නේ, പ്രേත මිනිසයා කියලා කියන්නේ, දිව්‍ය මිනිසයා කියලාත් එක්කෙනෙක් ඉන්නවා, මනුෂ්‍ය මිනිසයා කියලාත් එක්කෙනෙක් ඉන්නවානේ. ඒ කියන්නේ ප්‍රේත දුක් ඉඳින්න තරම් අකුසල රැස් කරගන්න තැනැත්තාට ප්‍රේතය කියලා කියන මිනිසු කියනවා. ඒ වගේම තිසං ගති ඇති පුජ්‍යලයාට තිරිසන් මිනිසයා කියනවා. මනුෂ්‍ය ගති ඇති කෙනාට පංචිලයා කෙනෙක් කෙනාට කියනවා මනුෂ්‍ය සැබෑ මිනිසෙක් කියලා. ඊට වඩා කරුණා මෛත්‍රිය ආදී දියුණුව ඇති කෙනා මහා දේවත්වයෙන් කතා කරනවා. සැබවින්ම ඒ දෙව්ලෝකට, බඹලෝකට, මනුලෝකට යන හේතු සම්පාදනය වෙන්නේ මිනිස් ලෝකේ. හැබැයි මම මේ ධර්මදේශනයේ කියලා ඇති මේක දැනගන්නට නම් සරුවඥන් මහසාර අපට ඉදිරිපත් කළා තියෙන දසකසින වඩලා එයින් 14 ආකාරයකින් සිත වශී කරලා අභිඥා බල උපදවා ගන්නට ඕනේ. මේ අභිඥා බල උපදවාගත් සරුවඥන් වහන්සේ තමයි මේ අපට දේශනා කළේ. මේ දේශනාවෙම තියෙන අගට මේ සූත්‍ර දේශනාවේ මහණෙනි මේ දේශනේ මම කරන්නේ අනුන්ගෙන් අහලා නෙමෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී කෙනෙකුගෙන් අහගෙන නෙමෙයි, මේක මම සියැසින් දැකලා සිය නුවණින් ආબોධ කරගෙන මේක දේශනා කරන්නේ කෙනෙකුන් වාසේ ප්‍රතිඥා කළා තියෙන මේ දේශනේ අගට. එනිසා සරුවඥන් වහන්සේ දේශලා තියෙන මේ කාරණය ගැන අපට ඊට වඩා ඉහළින් හිතන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා, සමාත උමුතු වෙන්නත් පුළුවන්. ඒක නිසා ධර්මයේ අතිරාවණය කරන්නේ නැතුව අපි පෙරුවන් සරණ ගියේ බෞද්ධයන් නම් පෙරුවන් සරණ ගියේ සම්පතන් අපි පිළිගන්නේ සරුවඥන් වහන්සේගේ වචනයයි. ඒ සරුවඥන් වහන්සේගේ වචනේ පිළිගනු ලැබෙනවා නම් මේ දේශනයේ අනුව දැන් මහ පොළොවේ ඉස්සර කාලේ මින්මත්ම යදුම් කියන්නේ අද යදුම් ක්‍රම නැහැනේ. හැබැයි යදුම් ක්‍රමය ගැන තියෙන ලොකු ප්‍රස්ථාරයක් කියන්නේ චක්‍රයක්. ඒව දැන් කියන්න මම කාලේ ගන්නේ නැහැ. ඒ යදුම් 15,000ක් යටින් තමයි කියනවා කියන්නේ මේ නරකාදී අතමා නරක එකින් එකට යටින් යට පිහිටලා තියෙන්නේ. ඒ දිගපාල උස ප්‍රමාණ ඔක්කොම කියලා තියෙනවා. සැබවින්ම මේවා සියසින් දැක ගැනීමට පුළුවන් වුණා මේ මහා රජුරන්ටනේ. එතකොට එතුමා මේක දැකලා ප්‍රබන්ධයක් අපට ඉදිරිපත් කළා කියනවා නෙමෙයි. ඒ වගේම අපේ සරුවඥන් වහන්සේ සිය නුවණින් ආબોධ කරගෙන දැකලා තමයි මේව දේශනා කළා තියෙන්නේ. සා බුද්ධ වචනේ ගරු කරන, බුද්ධ වචනේ පිළිගන්න බෞද්ධයන් විසින් මේක සැකන උපදවා මේ කියන දේශනේට අනුව ඒ සරුවඥන් වහන්සේ වදාළ පරිද්දෙන් කිසියෙක් භූමිතලයක් තියෙන බව. ඒ කියන්නේ සතරපා භූමිය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6, රූපාචර බ්‍රහ්ම ලෝක 16, අරූපාචර බ්‍රහ්ම ලෝක 4 කියන මේ 21 භූමිතලයක් මේ කර්මේ නැත්තම් මේ සත්වල තුල පවත්නා බව අප පිළිගන්නට ඕනේ. ඒ වාට යන කුසල කුසල ලොකෝම සිද්ධ වෙන්නේ මේ මනෝ බව පිළිගන්නට ඕනේ. ඒ නිසා මේ ඉදිරියට ඒවා ඇතිනම් ඒ කියන්නේ අපාය ආදී දුක්ඛිත තැන් ඇතිනම් ඒවාට යන හේතු සම්පදෙන්න කොට සුගතියට දෙව්ලෝකට බමලෝකට යන හේතු සම්පත් පමණක් නෙමෙයි මේ කියන ලෝක ධාතීන් ඉතරේ ලැබෙන ලෝකෝත්තර නිවන සඳහා ප්‍රතිපත්තිමේ කුසල රැස්කරේත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. ඔලේ කඩවත නවරත්න මැතිතුමනි, ඉතින් සමහර විට ඔබට මම දන්නේ සතරටපත් වුණාද කියලා. අපේ හාමුදුරුවෝ හැබැයි මේ සඳහා ඥානය ලබාගෙන ඒක බලාගෙන ආකාරයේ ධර්මානුකූලව කියලා දුන්නා. එතෙක් උඹට මතක තියාගන්න හොඳ දෙයක් අල්ල කියවන්න මොකද එතුමාගෙන් මම කියන්නම්. එතුමා කියලා තියෙනවා ඇතත් නැතත් පරලොව සුදන්නේ මහත හලොත් ඉහිහි පව්කම් නොතබාම සිත කියලා. ඒ නිසා අපායක් ඇතත් නැතත් අපි මිනිස් ලෝකේ ජීවත් වෙනකොට හොඳට ජීවත් වුණොත් ඒ හොඳ කමේ ප්‍රතිඵල අපි මෙලවදි කිවි ඒ වගේම පරලොවක් තියනවා නම් අපි අපාගත නොවි ඉඳි අපි පව් කරන්නේ නැතුව හොඳට හිටියොත් ඒක හැමතිස්සෙම හොඳයි. දැන් අපිට තව ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න සිද්ධ වෙන දුරකතනේ රැඳිලා ඉන්නවා තවත් සැදැවතෙක්. අපි ආරාධනා කරමු තමගේ නම කියලා අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පෙරුවන් සරණයි. මම වතුරුගම උපුල් කතා කරන්නේ. මට හාමුදුරන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔබ වහන්සේගේ දේශනාවේදී සතර අපාය ගැන සඳහන් කරා. අපායක් තියෙනවා අසුර අපාය කියලා. ඒක ගැන එච්චරම විස්තරයක් සඳහන් වුණේ මට දැනගන්න ඕනේ ඒ අසුර අපාය ගැනයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල තියෙනවා ගාන්ධර්වය, එතකොට නාගයෝ වගේ සත්ත්ව කොටස ගැන. ඒ සත්ත්ව කොටස ඇයිද වෙන්නේ ඔය මොන කොටස තුළ කියන එක ඒක තමයි මට දැනගන්න තියෙන්නේ. මේ ප්‍රශ්නේ මම කැමති යොමු කරන්න අපේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන අපේ නායක හඳුන්ගේ ගෝල හඳුරු පූජ්‍ය වේදෙනිය නන්දසීල ස්වාමීන් වහන්සේට මේ සම්බන්ධයෙන් පිළිතුරක් ඉදිරිපත් කරන්න කියලා. ඔව්. විනස්සවේ සතර අපාය අතරත අසුර අපාය පිළිබඳව. ඇත්තටම මේ പ്രേත අපාය පිළිබඳව, ඒ වගේම තිරිසන් අපාය පිළිබඳව, නරකාදී පිළිබඳව බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. ඒ වගේම මේ අපාය කියන වචනය බොහෝ සූත්‍ර දේශනාවල, ඒ වගේම විනය පිටකයේ අපායං දුග්ගතින් විනිපාතං නිරයං යනුවෙන් දේශනා වෙලා තිබෙනවා. ඒ ප්‍රශ්නෙට පිළිතුරු දීමට කලින් අර කලින් ප්‍රශ්නය හා සම්බන්ධව තවත් වචනයක් කියන්න කැමති. බොහෝ දිනකෝ අද අපාය නොපිළගන්නේ ඒක අපිට නොපෙනෙන නිසා. එසේනම් අපි කල්පනා කරන්න අවශ්‍යයි අද අපි බෞද්ධයන් වශයෙන් නිවන පිළිගන්නවා. දෙවන් බලාපොරොත්තුන් තමයි විශේෂයෙන්ම නිර්වාණගාමී මාර්ගයක ගිහි පැවිදි හැමෝම ගමන් කරන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන නිවන අපි කවුරුත් නිවන් දැකලා නෙමෙයි නිවන විශ්වාස කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධ කරගෙන ලොවට දේශනා කළ නිසා. එනිසා මේ මානව ඉතිහාසයේ පහළ වුණ ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා, ශ්‍රේෂ්ඨම දාර්ශනිකයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකයට කරන ප්‍රතිඥාවක් තියෙනවා. ඒ ඔය කියන ප්‍රතිඥාව නම් මේ ලෝකයේ තුල කිසිම ආගමික නායකෙක් කරලා නැහැ. කුමක්ද මේ ප්‍රතිඥාව? මම මේ සියල්ලම අවබෝධ කළා කියලා. උන්වහන්සේ 38ක් නේද සිංහනාද කරනවා තමන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා. ඊළඟට ඒ කරන ප්‍රතිඥාවම දේවදූත සූත්‍රයේ අගට දැක්වෙනවා. නාඤ්ඤස්ස සමනස්සව බ්‍රාහ්මනස්සව සුත්‍රවදානි. මහණෙනි මම මේ කාරණේ කියන්නේ වෙන ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ කියන නිසා නෙමෙයි. මම්ම දැකලා මම්ම අවබෝධ කරගෙන නුවන් ස්පර්ශ කරලා දේශනා කරන්නේ. ඒක අපේ අතිපූජනීය ස්වාමීන් වහන්සේ බොහෝම පැහැදිලිව විවරණය කළා. ඉතින් මේ මොහොතේදී විමසා සිටි අපාය අතරත අසුර අපාය පිළිබඳව හොඳ හෝඩුවාවක් දීගනිකායේ පාටික සූත්‍රයේ දැක්වෙනවා. එතනදී සුනක්ඛත්ත කියන භික්ෂුව තපස්දම් පුරණ සුනක තපස්දම් පුරණ තවුසෙද්ද කළා හිතනවා. අනේ මේ පුද්ගලයා මොනතරම් වාසනාවන්තයද, මේ සුනකෙක් වගේ හැසිරලා මොහු බොහොම අමාරු තවුස්දම් පුරනවා, මොහු මේ ලෝකේ ඉතාමත්ම වටිනා වාසනාවන්ත රහතන් වහන්සේ නමක් කියලා. මේ ඥානෙනේ තන්නේ බුදුජානන් වහන්සේ පස්සේ ගමන් කරමි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුනක්කත්තේ එහෙම හිතන්නට එපා. අදින් 7 වෙනි දවසේ සත්තමන් දිවසං අලසකේන කාලං කරිස්සති කාල කතෝච කාල කංජකා නාම අසුරා ශබ්ද නිහීනෝ ශබ්ද කායෝ తත්‍ර උප්පජ්ජිස්සති. එයා අදින් 7 වෙනි දවසේ මරණයටපත් වෙලා කාල කංජක කියන අසුර අපාය උප්පත්ති ලැබනවා කියලා එතෙන්දි දේශනා කරනවා. එතකොට මේ අසුර අපාය පිළිබඳ අපට හෝඩුවක් ලබා ගන්නට ඒ දීඝනිකාය අදාළ සූත්‍ර දේශනාව මම හිතනවා බොහොම වැදගත් වෙනවා කියලා. කෙටියෙන්ම සලකනවා නම් අසුර අපාය කියලා කියන්නේ പ്രേත අපායටමයි කොට්ටාෂා. හොඳයි මම හිතන්නේ අපේ නායක හඳුරගෙන ඉවත් කියන්න තියනවාද තව කෙනෙක් රැඳිලා ඉන්නවා ඔව් කෙටි යමක් කියනවා නම් හොඳයි දැන් ඒ කියපු පිළිතුරට තව අතිරේක වචනයක් එකක් මම කියන්න සතුටුයි ඒ ප්‍රශ්න අසෝ පින්නතාලා තියෙන මේ ගාන්ධාරව නාගරිය නැත්තම් කොහොමද මොන නිකායට මොකටද අයිති කියලා නාග කියන්නේ ඇත්තට දිව්‍ය නාග කියලා කොටසක් ඉන්නවා ඒගොල්ලෝ අයිති වෙන්නේ තිරක්ෂාන යෝනියටයි ඒගොල්ලෝගේ ප්‍රතිසන්දි අහේතුක ප්‍රතිසන්දිය ගාන්ධාරව ගැන ඇහැවේ ගාන්ධාරව කියන කොටසේ අපායික සත්ත්වු නොවේ ඒගොල්ලෝ අයිති වෙන්නේ සාතුරු මහා රාජික දිව්‍ය සංඛ්‍යාවටයි දැන් කින්තුන් අහලා තියෙනව නේද ගන්ධබ්බණන් ආදිපති මහරජා යසස්සිසෝ කියලා දතරත් දිවි රාජයාගේ පිරිස ගාන්ධාරව පිරිස ගාන්ධාරව කියන එකේ අදහස නැටුම් ගැයුම් දක්වන ක්‍රීඩිකයන්. ඒගොල්ල තමයි ගාන්ධාරව. තවත් එකකට ගාන්ධාරව කියන වීණාවාදකයන්. ගන්ධබ්බෝ වේනිකෝ කියලා කියනවා. ඒක නිසා ගාන්ධාරව කියන්නේ දිව්‍ය කොට්ටාසයක්. එතන ඒ අපාගාමි සත්‍යෝ නොවේ කියන එක අපි පැහැදිලි කරගන්නට ඕනේ. ඔය දැන් වේකාරී කියලා කුසල අකුසල දෙකම කරගත්ත අය තමයි දිව්‍ය නාග දිව්‍ය ගරුල් නමින් හඳුන්වන්නේ. ඒගොල්ලෝ උපතින් තිරසං නමුත් නිදින්නේ දිව්‍ය සමාන සම්පත්. මොකද දිව්‍ය සමාන සම්පතෙන් දින කුසල තියෙනවා. ඉදිරියෙන් අහසේ යන්න පුළුවන්, විශ්වලා ගන්න පුළුවන්. ඒ වගේම බණ අහන් දෙන්න යන්න පුළුවන්. නමුත් ඒ ඇත්තන්ගේ ප්‍රතිසන්දිය අහේතුකයි. ඒ නිසා ඒ ඇත්තන් ත්‍යාක්ෂේන ප්‍රතිසන්දියට යයිති ත්‍යාක්ෂාන ගණීතයි අයිති. මෙන්න මේ ටිකත් කෙටියෙන් කිය යුතුව තිබුණා. ඊළඟ සාකච්ඡාවට සමීපෙමු. හොඳයි මං හිතන්නේ වතුරුගම උපුල් මහත්මයාට සෑහෙන පිළිතුරු ලැබුණා. දැන් ඊළඟට රැඳි සිටින සදහවතාට අපිට අවස්ථාව දෙන්න පුළුවන් ඔබගේ ප්‍රශ්නය නම් කියලා ඉදිරිපත් කරන්න. ඔව් අපිට ඇහෙනවා කතා කරන්න. හලෝ. හලෝ. මම මේ කතා කරන්නේ දැන් අපි මේ නායක හඳුනන ධර්මදේශනාව නම් මට අහන්න බැරි වුණා. නමුත් මම කතා කරන්නේ මේ පෞද්ගලික දවසේ තුනම අඳුරෙන් මගේ දරුවෝ දෙන්නා සහෝදරිය, සහෝදරිය දරුවෝ දෙන්නා, සහෝදරගේ දරුවෝ ඔයතුළු මගේ පෞද්ගලික සියලු දෙනෙක් නැති වුණා. ඒ වගේම මේ අනතුර පත්තදා විශාල ප්‍රමාණයක් අදාංකාරී දුකෙන් අනාගතයෙන් ඉන්නේ. මම නායක හඳුනන අහන්න කැමති මේ වගේ පත්ෙච්ච අපිට මේ ධර්මයේ අවබෝධ කරගෙන යම් කිසි අවස්ථාවක මේ දුක් කනගාටු ඇති වෙන වෙලාවකදී කොහොමද යම් කිසි භවනාවක් පරිහරින් මේකෙන් නිදෙන්න යම් කිසි ධර්ම අවබෝධයක් දෙන්න පුළුවන් නම් ඒක ධර්ම හොඳයි කියලා මම හිතනවා. ඇත්තටම මේ මහත්මයා ප්‍රශ්නේ යොමු කළ යුතුම තැනටයි යොමු කළේ. අපේ නායකයනේ හරි ධම්ම නායක ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී ලංකාවේ මේ වගේ මානසික වශයෙන් යම් යම් තැවිලි සිතවල වලට ලක් වෙන අයට සුදුසු භාවනා ක්‍රම නිර්දේශ කරලා ඒ අයට සහනය සලස්වනවා. ඒ නිසා මම හිතනවා අපි ස්වාමීන් වහන්සේගෙන් මෙතුමාට මේ අවස්ථාවේ බොහොමත්ම ප්‍රමාණවත් පිළිතුරක් ලැබේ කියලා. දරුවන් සරණයි. සැබවින්ම මේ සුනාමියෙන් විපතටපත් වූ අය අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දුකින් පෙළෙන බව අපි දන්නවා. අපේ ශරුවක්යන් වහන්සේ අපට බොහෝ තැන්වල මේ සඳහා පිළිපැදිය යුතු ආකාරය දේශනා කරලා තියෙනවා. අපි අහලා තියෙනවා නේද පටාචාරාව ගැන. උභෝ පුත්තා කාලකතා පන්තේ මහියම් පතිමතු මාතා පිතාච භාතාච ඒක චිත්තස්මි කස්මින් දෛහෙරේ කියලා විලාප කියමින් උමතු බවට පත් වුණා පටාචාරාව. මගේ දරු දෙන්න නැති වුණා, ස්වාමියා මාර්ගෙ නැති වුණා, මවකෝ දෙන්නයි සහෝදරය එකම දරුසයක දෙයෙන් ඉන්නවා මං අසරණුණා කියලා සිත වික්ෂේපයට පත් වුණා. ඊළඟට සරුවඥන් වහන්සේට පෙනුණා මේ තැනැත්තා කල්ප ලක්ෂයක් හිත දියුණු කරගෙන ආපු පුණ්‍යවන්තයෙක් බව. ඒ අනුවම සරුවඥන් වහන්සේ බණ දේශන තැනට ඉදීම එවුණා. ඉතින්දී බුද්ධ ගුණ අනුභවයෙන් ඉතිමිද සිහ පිහිටියා, බණ පදයක් ඇසුවා, සෝවාන් වුණා, පැවිදි වුණා, පසුව රහත් වුණා. දැන් මෙතෙන්දී මේ වාගේ සිදුවීම් වලදී අපි හිතන්න ඕන කාරණයක් තමයි මේක එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි. සදේව කස්ස ලෝකස් සමාර කස්ස සබ්‍රහ්ම කස්ස ඒ දෙවියන් මරුන් බඹුන් සහිත සමනම් බ්‍රාහ්මණයන් සහිත සමස්ත ලෝකයාටම සාධාන ධර්මතාවක් තමයි මේ වෙන්වීම. පින්නතුන් අහලා ඇති නේද අභින්න පච්චේකන සූත්‍රයේ හතරින් පදයේ සබ්බේහි මේ පියේහි මනාපේහි නාන භාවෝ විනා භාවෝති අභින්නම් පච්චවේති සම්බං සිත්‍යාවා පුරිසේනවා ගහතේනවා පබ්බජිතේනවා. මා සතු මගේ ප්‍රියමනාප හැම දෙයකින්ම මට වෙන්වීමද සිදුවන්නේය. ඒ සිදුවෙන වෙන්වීමේ පරිණාමය මම ඉක්මවා නැත්තේ කියන එක නිත සිහි කරන්නේ කියන එක මක් නිසාද? අපි ජීවත් වෙන කාලයේදී අපි ජීවත් වෙනා පිරිසත් එක්ක මේ මගේ අම්මා තාත්තා දුව පුතා ආදී වශයෙන් බොහොම සුහදව ආදරයෙන් අපි එකට ජීවත් වෙනවා. අපේ සරුවක් යන වංශ අපට උපදෙස් දීලා තියෙන මෙන්න මෙහෙම. මේ මනුලව හෝ වෙනත් ලොවක හෝ උත්පත්ති ලබා ජීවත් වෙනවා කියන මේ තේරුම අම්බලම්ක ජීවත් වීම. ඒ කියන්නේ පුජ්‍යලයෝ සංසාරික සත්‍යයෝ භවෙන් භවයට භවෙන් භවයට ඇවිදගෙන යන තම තමා කරගන්න කර්මානුරූපව. ඒ කර්මානුරූපව රැස් කරගන්න කුසලානුරූපව ඇතැම් විට මනුලුවට එනවා. මනුලුවට ආවම එක පවුලක් හැටියට ජීවත් වෙනවා. ඒ පවුලට ආවේ එකම තනිකින් නෙමෙයි. නෙක් නෙක් තැන් වලින් ඇවිල්ලා මේ ඥාති මිත්‍ර බවට පත් වුණා. හරියට අර අම්බලමකට නානා දිශාවකින් එන ඇතු රැස් වෙලා දවස ගෙවෙනවා. පියා පියාගෙන අනුභව කරනවා අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ කියලා මිත්‍රත්වය ඇති කරගන්නවා. සමහර දින කිහිපයක් ඉඳලා වුණු විසිරී යනවා. ඒ වගේ තමයි මේ මනුලව උත්පත්ති ක්‍රමයේ එක්කාශ වෙනවා, ලෙන් වෙනවා, එක්කාශ වෙනවා, ලෙන් වෙනවා. මේක හැමදාම සිදුවෙන දෙයක්. එනිසා සරුවක් යන ආශාපත අලමතග්ග සංයුත්ත සූත්‍රයේ දේශනා කරලා තියෙනවා නසෝබික්ඛවේ සත්ව සුලභ රූපෝ යොඉන්නා ජීගේ නද්දුනා නේ මාතා භූත පුබ්බෝ ආදිවාසීන් මේ දික්ෂාසනදී මවෙක් කෙක් දරුවෙක් සහෝදරෙක් නෝ කෙනෙක් ලෝකේ නැහැ කියලා එකවරක් මේ අසංඛේ වාරවල. ඒක නිසා දැන් අපේ මේ පින්වත් මහත්මයා බොහෝම හිතේ තැවුලින් කරන කතාව අපට පැහැදිලි වන තමන් බොහෝ මානසික පීඩාවෙන් තැවෙන බව. මේ සඳහා අපි හිතන්නට ඕනේ මා සතු සීලම දෙයින් මත වෙන් වෙන්න සිද්ධ වෙනවා. දැන් වුණා ඒ වෙන්වීම තමයි අනිත්‍ය ස්වභාවය කියන්නේ. ඒ නිසා සීලම සංස්කාර ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන එක අපි නිතර ආවර්ජනය කරන්නට ඕනේ. විසුද්ධි මාර්ගයේ තියෙන ලස්සන නිදසුනක් එක මව කෙනෙකුට දරුවෝ 10 දෙනෙක් සිටියා. ඒ දරුවෝ 10 දෙනාම එක එක්කෙනා මේ පරලෝ ගියා. එයින් තා කුසේ දරුවෙක් ඉන්නවා. එතකොට මේ අම්මන්ට හිතෙනවා මේ තිස්සනේකේ දරුවෝ කොහොම මත නැති වුණා. දැන් මේ කුසේ ඉන්න දරුවාත් මට තවදක් නැති වෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන ඒ ගැන අධික තෘෂ්ණාවක් අධික ස්නේහයක් නැතුව හිටියා. මෙන්න මේක නිසා එතුමිය ඒකෙන් ශානීයකට පත් වෙනවා වගේ මේ නැති වෙන දේවල් ගැන අපි සලකන තෝරන මේ සියල්ලම අපතයිත නැති නිසායි. අපතයිත නැති නිසා මේ නැති වෙන්නේ එක එක හේතුඵල ධර්මයන් අනුවයි. එනිසා මේ ගැන කම්පා වීම නෙමෙයි කියන්නේ ආબોධ කර ගැනීම කියලා අර ත්‍රිලක්ෂණයට අනුව ඒ සියල්ල ආબોධ කරගෙන යම් හේකින් තමා සතු තමන්ගේ ඥාතීන් විනාශ වුණා නම් ඒ අත්තන් යම් විපාක වාරයක් තිබුණා ඒ විපාක වාරයේ මින් ඉදිරියට සසරදී නොවේ මා රැස් කරගන්න දාන සීල භාවනාදී කුසල් බැලින් ඒ අතෝ සසරදී සුගති ගාමීව දීර්ඝාසකව කුසල ධර්මයන් පාරමී ශීලයෙන් බෝධිපාක් ධර්ම ශීලයෙන් රැස් කරගෙන නිවන් දකිත්වා කියලා ආනි ශෙත්පතමින් නැත්නම් මෙත් වඩමින් හිත හදාගෙන නිවන් මඟ තව තියෙන කටයුතු කිරීමයි භාවනා වශයෙන් අපිට කියා දෙන්න තියෙන්නේ හැකිතාක් ත්‍රිලක්ෂණ විපස්සනා මෙනෙහි කරන්න. ඔව් මම හිතන්නේ එතුමාට ප්‍රමාණවත් ධර්ම අනුශාසනයක් අපේ නායක හඳුරන්ගෙන් ලැබුණාම මම හිතන්නේ මේ Tamanට මුහුණ පාන්න සිද්දුණු මේ අභියෝගයට නිර්භීතව ධර්මානුකූල මුහුණ දීලා සමගින්නේ මිය පරලෝ ගිය මගේ ඥාති මිත්‍රාදී ධර්මානුකූල විදිහට තුමක් ඉදිරි කරලා සංසාරේ යථා තත්ත්වය මෙයයි අනිත්‍ය ස්වභාවය මෙයයි කියන අවබෝධය ඇති කරගත්තොත් මනස සංසුන් කරගෙන අපේ සංසාරයේ යහපත් කරගෙන සඳහා මේ අත්දැකීමත් උපකාරී කරගෙනමට හැකියි. තවත් සද්ධාවතෙක් දැන් සම්බන්ධ වෙනවා අපිත් සමග. ඔබගේ නම කියලා ඔබගේ ධර්ම ප්‍රශ්නය අපිට ඉදිරිපත් කරන්න. මම කතා කරන්නේ මොරටුවෙන් ක්‍රම කියලා කෙනෙක්. ගරු ස්වාමීන් වහන්සේ මේකයි අපිට තියෙන ප්‍රශ්නය. දැන් භාවනාවෙන් මාර්ග ඵලයක් ලබා ගැනීම සඳහා ඥාන ලබා ගැනීම අත්‍යවශ්‍යමද කියලා මම මේ ප්‍රශ්නේ මට දැනගන්න මෙන්න මේ හේතුව නිසා දැන් බුද්ධ කාලයේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත වගේ ඒ තාපසයන් වහන්සේලා එහෙම ධානාංග ලබාගෙන උගාක් කාලේ බ්‍රහ්ම ලෝකවල සිටින්න වුණා. ඒ නිසා ගෞතම බුදු සාසනයේදී නිවන් දකින්න මං තමන් දන්න තරමින් බැරි වුණා කියලා. ඒ නිසා එහෙම ධානාංග ලබා නොගෙන කෙලිම විදර්ශනා ලබ භාවනා කරලා එහෙම මාර්ගඵලයකට යොමු වෙන්න පුළුවන්කම තියනවාද කියලා කරුණා කරලා එළදෙන ඉල්ලා සිටිනවා. සර්වන් සරණයි. හොඳයි අපි මාත්මේ මේ භාවනාවෙන් ලබා ගන්නා චිත්ත සමාධියේ ඉදිරි ගමන පිළිබඳ වැදගත් ගැටලුවක් කියමු කලේ මම හිතනවා අපි නාවියනි හරි ගමනායක සම්නිවාසයේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරයි කියලා. සර්වන් සරණයි. විශේෂ කාරණයක් මේ ප්‍රශ්නය. ඒ කියන්නේ ඒ ආලාර ශාලා මුද්දකරා පුත්‍ර දෙපළ අමුද්දෝත්පාද කාලේ තමයි ඥාන ලබාගෙනකේ සරුවක්ඥන් වහන්සේ බුදු වෙන්න ඉස්සර. ඒ දෙන්න සරුවක්ඥන් වහන්සේ බුදු වෙලා ධම්සක් දේශණ්ඩ ඉස්සෙල 7000කට කලින් ආලාර ශාලාම තුමා ආකින්චඤ්ඤතන බ්‍රමතලේ උපන්නා. ඒ වගේම බුද්ධකරා පුත්‍රයා ඊයේ රාත්‍රියේ මැදීම නේව සංඥා නා සංඥා තිනි උපන්නා. සරුවක්ඥන් වහන්සේ හිතන්නේ මේ දෙන්න හිතියානම් ධර්මාබෝධ කරගන්නවා කියලා. නමුත් අපි හිතන්නේ තෝන දීර්ඝ සංසාරයේහි සෑම කල්පාන්තයකම නියත මිසදුතු නොගත් අපි සෑම දිනම බඹලෝ යනවා. ඒ බඹලෝ යන්නේ එවකට කල්ප විනාශයෙන් අත මිදෙන්නටයි. අයමත් මේ පාසාලේ තේනවා. මේකයි සංසාර ස්වභාවය. මහා කල්පයකින් හතරෙන් තුන් කොටසක්ම අපි මෙහෙ නැහැ. හතරෙන් එක කොටසයි මේ මනුලව දෙවලෝ හැසිරෙන්නේ. ඒ කාලේ තමයි ඔක්කොම කුසල් අකුසල් රැස් කරගෙන මේ හැමතැන විසිරී යන්නේ. එතකොට මිහිදී අපි සලකන්නට ඕනේ බුද්ධෝත්පාද කාලයේහි සමත භාවනා වශයෙන් ධ්‍යාන උපදවනවා නම් උපදවන්නේ විදර්ශනාට පාදක වනු පිණිසමයි. බෞද්ධයාගේ පරමාර්ථය බමලෝ යම නෙමේ ධ්‍යාන සමාප්‍රත්‍ය උපදවනවා නම් ඒක පදනම් කරගෙන විපස්සනා වඩා මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි නියම අපේක්ෂාව. එනිසා සෑම බෞද්ධයෙක්ම සමත වශයෙන් භාවනා වඩනවා නම් එය විපස්සනාට පාදක වනු පිණිස අදිෂ්ඨාන ඇතුව භාවනා වැඩි වීම කළ යුතුයි. සමත භාවනාවෙන් විපස්සනාට හැරෙන දොරටු තුනක් තියෙනවා. සමත භාවනාවෙන් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. සමත භාවනාවෙන් රූප ධ්‍යාන හතරෙන් එකක් හෝ ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. කසින භාවනාවෙන් අරූප සමාප්‍රත්‍ය උපදවාගෙන අෂ්ට සමාප්‍රත්‍යලාභී උපස්සනාට හැරෙන්න පුළුවන්. එයින් එකින් එකට ඉහළ තියෙන ඥාන කොට ඒක බොහොම සාර්ථකයි. සමාධි ශක්තිය වැඩි තරමට විපස්සනාව සාර්ථක ප්‍රසිද්ධ කරන්න පුළුවන්. මේසා බුද්ධ ශාසනය කරන සෑම භාවනා මාර්ගයක්ම මඟඵල නිවනට උපනිෂ්ඨ වෙන්නේ ඇතියට වැඩි සිටින අපි කරුණාවෙන් මතක් කරනවා. ඔව් අපේ කාලේ බොහොම වේගෙන් ගත වෙගෙන යනවා. තව එක ප්‍රශ්නයකට අපිට පිළිතුරු දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේගේ මිනිත්තු කීපයක් තියෙනවා. ඒ නිසා මේ දුරකථන සම්බන්ධව බලාපොරොත්තු වෙන සදහවතා ඔබගේ ප්‍රශ්නය කෙටියෙන් ඉදිරිපත් කරන්න. හාමුදුරනි මම මස්ලින් පැතුම් කතා කරන්නේ. මම කැමති මේ ප්‍රශ්නය රේදිනී නන්ද සිල හිමියන්ට යොමු කරන්න. ඇහෙනවද? ඇහෙනවා කතා කරන්න. දැන් මරණසන්න මොහොතේ ඒ පුද්ගලයාට සිහිවන සිත්විල්ල අපාගත වීමට හෝ දෙව්ලෝ ඉපදීමට හේතු වෙන බව ඔබ වහන්සේලා පැවසුවා. නමුත් තමන්ගේ ජීවිත පුරාම දැහැන් පින් කරමින් දිරිගෙව කෙනෙක්ට තමාටින් සිදුව එක්වර දගෙන ඔහු මරණසන්න මොහොතේ දුක් වෙනවා නම් ඔහුට අපාගත වීමට සිදු වෙනොද? එහෙමත් නැතිනම් තමාගේ ජීවිතේ පුරාම පව කරපු පුද්ගලයෙකුට අන්තිමේදී අපහසු සිතුවිල්ලක් ඇති වෙනවා නම් ඔහුට දෙව්ලොව ඉපදීමට හැකිනවද කියලා දැනගන්න තමයි මම ප්‍රශ්න යොමු කරේ. ඔව් මේ මහත්මයනි අපිට එක මිනිත්තුයි තියෙන්නේ. අපි සමින්නහන්ත මම හිතන්නේ ඔබ වහන්සේට මේ මහත්මයාට පිළිතුර දෙපැරින් හෝ එහෙම යවන්න පුළුවන් කෙටියෙන් යමක් කියනවා නම් දැන් ඉතා කෙටියෙන් පිළිතුර දෙන්න මිනිත්තු. ඔව් මේ මරණාසන්න මොහොතේදී ඇති වෙන චේතනාව අනුව ප්‍රතිසන්දේශ සිද්ධ වෙන්නේ. නමුත් ජීවිතේ පුරා යම් කුකුසක් ඇති වුණා නම් මරණසන්න වෙලාවේ කුකුස ඉස්මතු වුණා නම් එයාගේ මේ පරල උප්පත්තිය දුගතියක උප්පත්තිය ලබන්න බොහෝ දුරට හේතු වෙනවා. ඒකට නිදර්ශන බොහෝ ත්‍රිපිටකයේ තියෙනවා. නමුත් සඳහන් කරන්න කාල වේලාව නැහැ. යම් කුකුසක් මරණසන්න වෙලාවේ බලපානවා නම් අනිවාර්යයෙන් ඒක චුතියට බලපාන බව කෙටියෙන් සිහිපත් කරන්න කැමතියි. ඔව්. මේ මහත්මයාට මම දුරකථන අංකය දෙන්නම් අපේ නන්දසීල ස්වාමීන් වහන්සේගේ ලියාගන්න. 0.81 2.5 7.2 2.1 මේ අංකයෙන්ම අපේ අරිදම්ම නායක ස්වාමීන් වහන්සේට කතා කරන්න පුළුවන් මං හිතන්නේ. අමාරුයි හොඳයි. අපි හිතන්නේ අපේ අනුසුල ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය මේ ලිපිනේ ඉදිරිපත් කරන්න අපේ නාගිනී අරිදම්ම නායක ස්වාමීන් වහන්සේගේ ගල්දුව ආරණ්‍ය සේනාසනේ ගල්දුව ආරණ්‍ය සේනාසනේ අම්බලංගොඩ කම්බලංගොඩ චපල්කන්දුර කහව ඒ ලිපිණයට ලියලා අපේ ස්වාමීන් වහන්සේගෙන් තැපෑලෙන් පිළිතුරක් ලබා ගන්න පුළුවන්. නන්දසීල ස්වාමීන් වහන්සේගේ ලිපිණය Siri Siduhat Bhavana Asapu Heenawala Kadugannawa. Siri Siduhat Bhavana Asapu Heenawala Kadugannawa. ඉතින් අපේ වැඩසටහන අවසන් කිරීමට පෙර මම කැමති නැවත වරක් අපේ මොරගොල්ලේ සුමන යෝගී ස්වාමීන් වහන්සේගෙන් ලබා ගන්න පුළුවන් පොත් ගැන සඳහන් කරන්න අපේ අරියධම්ම ස්වාමීන් වහන්සේ ගිහිම ධම්ම දේශනා දෙකක් චක්‍රවර්ති සිහනාද සූත්‍රය කියන එක දේශනාව සහ මෛත්‍රී අශුභ මනසති කියන භාවනා තුන සම්බන්ධ ධර්ම ග්‍රන්ථ දෙකක් උන්වහන්සේ මුද්‍රණය කරලා ඔබට එවීමට සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මීට පෙර උන්වහන්සේ බෙදා දුන් තෙරුවන් වන්දනා සසෙත් පිරිත් පොත නොලැබුණු යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් ඒක ලබා දෙන්න පුළුවන් කියලා දැනුම් දීලා තියෙනවා. මුද්‍රණය යැවීමෙන් මේ පොත් ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම ගංගඩවිල මුදිත මනෝ ස්වාමීන් වහන්සේ විසින් දෙන නිවන් නිවෙනා මඟකට කියන ග්‍රන්ථය, මේ මුදිත මනෝ ස්වාමීන් වහන්සේගේ ලිපිනේ පොල්ගස්තුව වනසෙනසුන දොඩන්දුව, පොල්ගස්තුව වනසෙනසුන දොඩන්දුව කියලා ඔබට ලබා ගැනීමට පුළුවන්. ඉතින් අද වැඩසටහනේ මැදිරියේ නිවේදන කටයුතු කළ ගාමිණී මලවැන්න ගමගේ මෙතුමාට, ඒ වගේම ක්‍රියාකාරී සහයදුන් අචලා ගුණසේකර ශිල්පිනියට, ඒ වගේම දැන් මේ අවස්ථාවේ මැදිරි සහයේ නිරත සරත් හොරණගේ මෙතුමාට ක්‍රියාකාරී සහය ලබා දෙන ඩාන්ස්ටන් ගංගානාත් සසුනින් ලැබිසිරි මහත්වරුන්ට, ඒ වගේම වැඩසටහන නිෂ්පාදනය කරන අස්ත්‍රික චන්ද්‍රසෝමතුමාට මේ ලයික සභාවට අපි අපේ ස්වාමින් දෙනවා කියලා දෙනම වෙනුවෙන්, ඒ වගේම ඔබ වෙනුවෙන් පින් දෙනවා.